අපිට යහපාලනය සඳහා එක්කා වූ පාර්ශ්වයක් හැටියට කටයුතු කරන්න කිවිසුම් මත්සන් කෙරුවා කියලා අපිට ආරංචි එක්කාව. නමුත් මේ ආරංචියත් සමගම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන වාමාංශික දේශපාලනයේ ආරම්භලා වාමාංශික ජන කොටස්වල සිත් සතන් තුළ උබුදු කරපු ඒ අපේක්ෂකත්වය භංග කරලා නැවත ධනේශ්වර පන්තියට එකතු ඒ යහපාලනයකය ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගයක් හැටියට දකින්න පුළුවන් වෙයි. ඒ කාරණේදී අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න වෙන්නේ නැවත වරක් මොන යහපාලනයට ගියත් මේ අයගේ අභිමතය මේ අයගේ බලාපොරොත්තු තිබ්බේ රනිල් අගමැති කරන්නනේ. මේක ඉටු කරගන්න තමයි උදෙන්ද කියේ. ඒක නිසා පැහැදිලිව අපි කියනවා මොන පාලනයක් මොන යහපාලනයක් එක්ක එකතු වුණත් ගැන කතා කරන්න ගියත් මොන පෙරමුණක් ගැහුවත් දිනන්නේ ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය.